ලංකාවේ පවතින නෛතික තත්ත්වය අනුව යම්කිසි තැනැත්තියකට වයස අවුරුදු 16ට වැඩි නම් ඇයගේ කැමැත්තෙන් නම් යම්කිසි පුද්ගලයෙක් සමග ගියේ ඒ අපරාධ වරදක් වෙන්නේ නැහැ. ඒ නිසා ඇයව හෝ ඇයව රැගෙන ගිය තරුණයාව හෝ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එය නීත්‍යානුකූල දෙයක්. ඇයගේ දෙමව්පියන් කිව්වට ඇයව නැවත බාර දෙන්න කියලා ඇයගේ අකමැත්තෙන් ඇයව බාර දෙන්න පොලිසියට කිසිම නීතිමය හැකියාවක් නැහැ. මෙම සිද්ධියේදී පොලිසිය ක්‍රියා කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි.